අද දින ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුස්සැන්න ශ්‍රී පුණ්‍යෝධිහාරාමාධිපති පූජ්‍යපාද පිළිකල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. සමන්ත චක්ඛවාලේසු අත්තා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස දේමේ දික්ඛවේ ධම්මා කතමේ දේ ධාතු කුසලතාච මනසිකාර කුසලතාච මේ කෝ භික්ඛවේ දේ ධම්මාති. සදහවතුනි, අප හේතන පරමානුකූල දෙමුරට යන්නේ විදුම නාලිකාව ඔස්සේ ධර්ම දේශනා මාලාවක් ඉදිරිපත් කරනවා. අද අප මේ ධර්ම දේශනාව කරනු ලබන්නේ අපිසින් කරන ලබන ලද ධර්මදේශනා 33ක් තියෙනවා. මේ අනුවිතයින් විශාල සංඛ්‍යාවක්වත් සවන් දුන් පිරිස සඳහායි. ඒ කරුණ ඔස්සේ ඉදිරියට තමයි මේ කරුණක් පැහැදිලි කරන්න කල්පනා කරන්නේ. සමහර විට ගැඹුරු වෙන්න පුළුවනි. චලිත අපි ඉදිරි සතිවලදී සරල මට්ටමින් ධර්මානුශාසනාවන් පටන් අරගෙන දේශනා කරන්න කල්පනා කරනවා. අන්නයිගේ තේරුම් ගැනීම පහසු සඳහාත් ඒවා සවන් දෙන අයට කිසියම් ආකාරයක පිටපත් ලබා ගැනීමට හැකියාවක් ඇතිවන ආකාරයෙන් උත් කිසිවිටත් අද මේ ධර්ම දේශනාව ප්‍රයෝජනවත් වන්නේ මේ පින් ටිකක් රැස් කරන ගිහින් මතු ජීවිතය සැපවත් කරගන්න කල්පනා කරන අයට හෝ පින්වලට ගිහින් තුසිත දිවේ ලෝක ඉපදිලා අනාගත බුදුහාමුදුරුවෝ පහළ වෙනවාට මෙහාට ඇවිත් නිවන් ලබා ගන්න හිතන් ඉන්න අයට හෝ අනාගත බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී චතුස්සත්‍ය අවබෝධ කරගන්න ඉන්න අයට නොවේ. අපාතින් වැරදුන දෙයක් තිබෙනවා. ඒ නිසා ජීවිතය දුකට පත් වෙනවා. මේ වරද තේරුම් අරගෙන අදාදම නිවැරදි කරගන්න පුළුවන් නම් දුක වගේම දුක නැති වූ තැනක් මේ ජීවිතයේ කියන එක මා දැඩිව විශ්වාස කරනවා. ඒ සඳහා කරුණු පැහැදිලි කරනු ලබනවා. ඒ ඔස්සේ යන පින්වතුන්ගේ වටහා ගැනීම සඳහා තමයි මේ ධර්ම දේශනාව අප කරනු ලබන්නේ. මේ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමට හේතුණා වූ තවත් එක කරුණක් ඉදිරිපත් කරන්න කැමතියි මම. ඒ තමයි මේ ධර්මදේශනාවන් සවන් දෙන්නා වූ හිතවතුන් අපේ මේ අපාතින් විමසීමක් කරනු ලබනවා. ලැබුවයි සැතමයි මේ වගේ දෙයක් පිළිබඳව. හොඳයි, එහෙම කරුණු විමසන එක හරිම හොඳයි. අපි දකිනවා එතකොට ඒ පිළිබඳව විමසිල්ලක් තියෙනවා කියනත්, ඒ වගේම මේ කරුණු පැහැදිලි කරමින් අපිට ධර්මදේශනා ගුණ කරන්නත් පුළුවන්. මේ පිළිබඳ දැඩි ආවක් එක මහත්මයක් මගින් ඇසූ කරුණක් තමයි දුරකථනයෙන් හෝ වෙනත් හමුවන අවස්ථාවක ධාතු මනසිකාරය කියන්නේ මොකක්ද කියලා. මෙන්න මේ විමසීම තමයි මේ ධර්මානුශාසනාවට මූලික පදනම වුණේ කියන එක මා කියන්න කැමතියි. එදාම ආයත ඒ පිළිතුර සැපුවේ නැහැ දිග පිළිතුරක් සපයන්න අවශ්‍ය නිසා. නමුත් අපට අද කාලය අරගෙන මේ පිළිබඳ දිග පිළිතුරක් සපයන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාරනවා භික්ෂුන් වහන්සේ අමතලා. භික්ෂුන් වහන්සේලා අමතලා තිබූ පමණින් මේ භික්ෂුන් සඳහා පමණයි කියලා හිතන්න යන්න එපා. ප්‍රඥාවන්තින් සඳහානේ. ඒකට ස්ත්‍රී පුරුෂ ભેදයක් හෝ ගිහි පැවිදි ભેදයක් නැහැ. මහණෙනි ධර්මතාවයන් දෙකක් පවතිනවා. මේ මේ වික්‍රේ ධම්ම. කතනේදී මොනවද කුමක්ද මේ කාරණා දෙක? ධාතු කුසලතාච මානසිකාර කුසලතාච. ධාතු කුසලතා මේ ධාතු කුසලතා කියන වචනේ විග්‍රහ කරන්න ඉස්සරලා මේ ධාතු කියන වචනේ හැදෙන හැටි තිබෙන තේරුම් ගන්න ඕන පොඩ්ඩක්. දැන් සිංහල භාෂාව ඉගෙන ගන්නකොට වුණත් යම් කිසි වචනවලට නාමකද හැදෙන්නට මුල් වෙනා වූ ධාතුවක් පවතිනවා. ධාතු කියන්නේ එතන මූලික අවස්ථාව කියන එක. අපි හැමදෙනාම සැදී තිබෙනා වූ ද්‍රව්‍ය සංඛ්‍යාත ලෝකයේ මූල ද්‍රව්‍ය වලට බුදු සමය උගන්වනු ලබනවා. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන මේ හතර මුල් වෙන බව. අන්න ඒ වගේ මේ අපි පුද්ගලික වශයෙන් ජීවත් වෙන විට අපි සම්මතය පිළිගන්නවායි කියලා කියන්නේ මව කුසින් බිහි ජීවිත අවසානය දක්වාම ජීවත් වෙන පුද්ගලෙක් ඉන්නවායි කියන එක. ඒක තමයි සම්මුති සත්‍ය කියලා කියන්නේ. පරමාර්ථ ධර්මයේදී මේ පුද්ගලයා තුළ ඉදිරි වෙන ක්‍රියාදාමයේ ඊට වඩා වෙනස් වෙනවා. අන්නේ ක්‍රියාදාමයේ මූලික තත්ත්වයන් තමයි මේ ධාතුන් කියලා කියන්නේ. එතකොට පුද්ගලයෙක් තුළ තියෙනවා ඒ කියන ආකාරයට පුද්ගලයයි කියලා කියන්නේ 18 ධාතුවක්. 18 ධාතුවක් කියන්නේ 18ක් මූලයන් 18ක් තියෙනවා කියන එක. ධාතු කුසලතා කියලා කියන්නේ මෙන්න මේ 18 ධාතුව මනාව දැනගැනීමේ දක්ෂ බව කියන එක. ඒක දැනගත්තම තමයි මානසිකාර කුසලතා හෙවත් අපි කතා කරන යෝනිසෝ මානසිකාරයට යොමු වෙනට කෙනෙකුට පුළුවන් වෙන්නේ. 18 ධාතු කියන්නේ කුමක්ද කියන එක මනම් අපි පළමුව තේරුම් ගන්නට වෙනවා. 18ක් මූලයන් 18ක් පවතිනයි කියන එක. දැනට සවන් දී තිබෙන ධර්මදේශනා ඔස්සේ යන්න කල්පනා කරන්න. සත්‍යයයි කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් ප්‍රසාද රූප හයක්. ඇස, කන, නාසය, දිව, කය, සිත. නමුත් ප්‍රසාද රූප කියලා කියන්නේ මේ බාහිරින් තිබෙන දේවල් නොවන බව අප තේරුම් ගන්න වෙනවා. ඒකයි ධාතු කියන එකේ තේරුම. මූලයන්. දැන් මලසිරුරක් බැලුවොත් එහෙම මේ කියන ඔබ දකින ඇස, කන, නාසය, දිව, කය සියල්ල තිබෙනවා. නමුත් මේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ මූලයන් 6 මෙතන නැහැ දැන්. ධාතු තත්ත්වය එතන නැහැ මූල තත්ත්වයන්. එනිසා අපි පළමුව මේ ප්‍රසාද රූප 6 එතකොට ඒකට පැහැදිලි කරන්න ඕන කාරණාවක් තමයි ප්‍රසාද රූප 6 කියන්නේ කුමනවද කියන එක තේරුම් ගන්න එක. චක්කු ප්‍රසාදේ. ඇස කියලා කතා කරනවා. ඇසේ බාහිර කාචයේ හෝ කළු ඉන්ද්‍රියව නෙවෙයි. කාච බාහිර කළු ඉන්ද්‍රියවට ඇතුළත තියෙන කාචයක්. කාචය තුළින් ආලෝකය ගමන් කරන ඇසේ ඇතුළත. ඊළඟට එතන පවතිනවා ජීවි බවක්. අරමුණු ගන්න පුළුවන් හැකියාවක්. මේකට කියනවා චක්කු ප්‍රසාදය කියන එක. මේ ප්‍රසාදය තියෙනව නෙවෙයි අලුතින් පිහිටනවා. වාහනයක් ඉන්ධන දහවණයක ඉන්ධන දහනය කරමින් නිරන්තරයෙන් ධාවනය වෙනකොට නැවත නැවත කරකිනවා වගේ අප්‍රසින් ගත්තා වූ ආහාරයන්ගේ ශක්තිය උදව් කරගෙන මේ ප්‍රසාද ස්වරූප නැවත හටගන්නවා නැවත නැති වෙනවා. එතකොට චක්කු ප්‍රසාදය එක ධාතුවක්. මේකට අවශ්‍ය ඊළඟ ප්‍රසාදය ධාතුව තමයි ගෝචර රූපේ. ගෝචර වෙනවා කියන්නේ ඉස්සරහට ගැටෙනවායි කියන එක. එතකොට ඉදිරියෙන් ඇසට හමුවන බාහිර රූපයක් පිළිනවනම් ඒ බාහිර රූපෙට නොවේ එතන ගෝචර රූපේ කියලා කියන්නේ. බාහිර රූපේට ලැබෙනා වූ ආලෝක කිරණ පරාවර්තනය වීමේදී ඒ ආලෝක කිරණ අපේ ඇසේ කාචයහරා ගමන්කොට අර දෘෂ්ටි විතානේ නැත්තම් ප්‍රසාදය තුළ ඇති කරනු ලබන ප්‍රතිබිම්බයක්. ප්‍රතිබිම්බයේ කිනකෝ බිගනගෙන ඇති සමහර විට කන් කඩපතක් තුළ ඔබ දකින්නේ ඒ ඔබේ ප්‍රතිබිම්බය. අන්න ඒ වගේ අපි ඉදරයින් ඉදිරියෙන් දකින රූපයේ සටහනක් කුඩාවට අපේ මේ ප්‍රසාදය තුළ පහළ වෙනවා. අන්න ඒක තමයි ගෝචර රූපය. දැන් මේ ප්‍රසාදයට ගෝචර රූපය හමුවන විට එතන පහළ වෙන දේ තමයි ස්පස්ස චෛතසිකය. ස්පර්ශය. මෙන්න මේ ස්පර්ශය තමයි අපි සැප දුක් උපේක්ෂාව ආදි වශයෙන් වේදනාවෙන් මිදින්නේ. ඒ වේදනාවන් තමයි අපි සංඥාවෙන් අඳුරන්නේ. පස්ස වේදනාව. ඒ සංඥාවට අනුව තමයි ඒ සංඥාව සැප දුක් උපේක්ෂාව වශයෙන් විඳින්න යාමේදී තමයි ඒක අදාළ ලෝභ හෝ මෝහ, ද්වේෂ හෝ මෝහ කියන මේ සංඛාරයන් උපදී. ඒ පස්ස වේදනා සංඥා සංඛාර නැත්නම් රූප වේදනා රූප කියන්නේත් ඒ තමයි. ඒ ඇසේ පහළ වුණා වූ රූප රූපේ. ඒ තමයි විඳින්නේ. ඒ විඳුප්ප සංඥා විඳුප්පේක සංඥාවෙන් හඳුනාගෙන සංඛාරයෙන් ලෝභ මෝහ ද්වේෂ මෝහ එකතු වෙලා මේ සිදුවෙන සිද්ධිය දැනගන්නවා. දැන ගැනීමට කියනවා විඥානය කියලා. එතකොට චක්ක විඥානය. චක්ක විඥානය කියන්නේ ඇස හඳුන රූපය. කෙනෙක් ඇසෙන් රූපයක් හඳුනාගත්තා. හඳුනා ගැනීමට පහළ වූ සිතට චක්ක විඥානය කියනවා. දැන් බලන්න එතන එනම් ප්‍රසාදය චක්ක ප්‍රසාදය ගෝචර රූපය චක්ක විඥානය. මෙන්න ඇසට රූපයක් පෙනීම සඳහා බලපාන්නා වූ ධාතු තුන. ප්‍රධාන ඊළඟට කනටත් ඒ වගේමයි. කනේ ප්‍රසාදයට හැකියාවක් තියෙන්නේ රූප ගන්න නෙවෙයි. කන යනු බාහිර තියෙන කන් පෙත්ත හෝ සිදුර නොවේ. බාහිර ලෝකේ නම් කතා කරන්නේ කන කියලා අතගාපුවම අහුවෙන්නේ මේ කොටසට. ඒ ශබ්ද තරංග එකතු කරන උපකරණයක් පමණයි. කනෙත් ඇතුළත පවතිනවා මේ අරමුණු දැනගන්නට පුළුවන් කම්පණය වෙනා වූ සියුම් ස්වභාවයක්. ඒකට සෝත ප්‍රසාදේ කියනවා. එතකොට ඒක ධාතුවක්. ඒ සෝත ප්‍රසාදේ කම්පණය කිරීමට සමත් වෙන්නේ බාහිරින් හටගන්නා වූ ශබ්ද වාතයේ ඔස්සේ ගමන්කොට අපි ඒ කන් දෙරෙහි නැත්නම් ඒ ප්‍රසාදෙහි ගැවටීම දැවටීම තුළ අන්න ස්පර්ශ පස්සජයසුකේ හටගන්නේ එතන. යලිත් එහෙමනම් පස්ස වේදනා සංඥා සංකාර විඥාන නැත්නම් ශබ්ද රූපය ඒක වේදනාවෙන් විඳිනවා සංඥා සංකාර විඥාන කියනෙන් හඳුනා ගන්නවා එතනත් ස්කන්ධ පහ. එතන එතනත් තිබෙනවා නං සෝත ප්‍රසාදය ශබ්ද රූපය සහ සෝත විඥානය මේ දෙක නිසා හට ගන්නවා. ශබ්දය ඇසීමට ශබ්දය හඳුනා ගැනීමට සිදුවෙනා වූ මේ ක්‍රියාදාමය. එතනත් තව ධාතුන් තුනක් පවතිනවා. එතකොට මෙතන ඔබට මා යමක් පැහැදිලි කරන්න කැමති ඇසහ කන උදව්වෙන් මේ අපි දකින යථාර්ථය. අහස නරඹන්න ඔබට ගුවන් ඥානයක් යනවා පේනවා. එතකොට ඔබේ චක්කු විඥාණයෙන් ගුවන් ඥානයේ රූපයේ මොහොතේ අඳුරා ගන්න ලබනවා. ඔබ සාන්දී තිබෙනවා නම් බලන්න ඔබට ශබ්දය ඇහෙන්නේ ඒ දැන් යන ගුවන් ඥානයේද විනිත්තු පහකට පෙර කිලෝමීටර් 20ක් 30කට එහාින් යමින් තිබුණු ගුවන් ඥානයේ ශබ්ද නෙවෙයි ඔබට ඇහෙන්නේ. එතකොට දැන්නේ ශබ්දයේ ගත ඉවර වෙලා ගුවන් යානෙ තුලින් ගිහිනුත් ඉවරයි. නමුත් අප දැන් අහන්නේ පරණ ගත වුණා වූ ශබ්දයක්. ඒ කියන්නේ මේ ශබ්ද තරංග අපේ කනේ වදින්නට වෙලාවක් ගත වෙනවා. වාත ආශ්‍රයහ ශබ්ද තරංග ගමන් කිරීමේදී. දැන් අපි අහන්නේ ගුවන් යානේ ශබ්දය කියලා කිව්වට අර ශබ්දය අපේ කනේ වැදුනහම ඇති වෙන එතන තමයි අපි හඳුනන ශබ්ද රූපය තියෙන්නේ. ගෝචර රූපේ යනු බාහිර ලෝකේ තියෙන දෙයක් නෙවෙයි. එතකොට ගෝචර රූපේ බාහිර ලෝකේ නම් අටලොස් ධාතුවක් අපි ළඟ තියෙන විදියකුත් නැහැ. ඒක හොඳින් තේරුම් ගන්න වෙනවා. අන්න එහෙනම් චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු, සෝත ධාතු, සෝත විඥාන ධාතු, ශබ්ද ධාතු. නැත්තම් සෝත ප්‍රසාදය, ශබ්දේ ඒක හඳුනාගත්තා වූ විඥානය සෝත විඥානය. ඊළඟට නාසය ගත්තහමත් එහෙමයි. නාසයේ ඇතුළත පවතිනවා මේ ගඳ සුවඳ හඳුනා ගන්නට පුළුවන් මේ ප්‍රසාද ජනක ස්වභාවය. ප්‍රතිශ්‍යාව හැදුනහම නාසය නැති වුණා නෙවෙයි, සෙම නිසා ප්‍රසාදයේ රැසී ගියාම ගඳ සුවඳ දැනෙන්නේ නැතුව යන්නේ. එනිසායි අපි තේරුම් ගන්න ඕන ප්‍රසාදය අවශ්‍යයි කියන එක. ඒක තමයි ඝාන ධාතු. වාතයෙන් කැළඹෙන ගන්ධ කලාපයන්, ගන්ධ කිව්වහම ගඳ හෝ සුවඳ දෙකම. පාලියෙන් අපි තමයි ඒකට එතන පාලියෙන් ගන්නකොට ඔකට සුචි ගන්ධං අසුචි ගන්ධං කියලා එනවා. සුචි කියන්නේ මිහිරි, ප්‍රිය අසුචි කියන්නේ අප්‍රිය කියන එක. නැත්නම් ගන්ධං කියලාම ගන්ධය කියන එක. ඒක සුචි හෝ අසුචි වෙන්නේ අපි අර හඳුනා ගන්න ආකාරයට අනුව. එතන තේරුම් ගන්න වෙනවා එහෙමනම් ග්‍රහණ ප්‍රසාදේට වාතයේ උදව්වෙන් බාහිරයේ තිබෙන ගන්ධ කලාපයන් ස්පර්ශ වන විට ඒ ගන්ධයන් හඳුනා ගැනීම සඳහා එතන ඝාන විඥානේ පහළ වෙනවා. ඒ ඝාන විඥානේදීත් අර වගේම ඝාන ගන්ධ රූපය, ඒ රූපයේ විඳින වේදනාව, හඳුනන සංඥාව, ඒකට බැඳෙන සුචි හෝ අසුචි වශයෙන් සංඛාර වෙන ආකාරය සහ විඥාන. මෙන්න මේක පැහැදිලි වෙනවා නේද? මේ චක් කුසෝත ගාන කියනා වූ මූල ධාතුන් ළඟ අරමුණක් ස්පර්ශ වීමේදී තමයි එතන මේ ස්කන්ධ පහ හටගන්නේ කියන එක. ඒ තමයි අපි හඳුනාගන්නේ. ජීවත් වීමට අපි මේ දැන් අපි තුනයි කතා කළේ, ඊටු කාරණාත් කතා කරන්න වෙනවා. ජීවහා දිව ජීවහා කියලා කියනවා. මේගේ පුද්ගලයාගේ දිව තියෙනවා, මේගේ පුද්ගලයාගේත් නාසය තියෙනවා. නමුත් ඒ නාසය කැපුවට දැනෙන්නේ එහෙම නැහැ. ඒක තමයි ඒ ප්‍රසාදය කියන එකටයි අපි මෙතන දිව කියන්නේ. එයත් යම් යම් ඝන ආහාර මොනවා හරි ආහාරයට ගත්තාම දිවේ රස දැනෙන්නේ නැති රළු වෙන්නේ අන්න ප්‍රසාදයේ ඇසී යනවා. ආහාරයේ තියෙන රස කලාපයන් දිවේ ගැටෙනවා. එතකොට අර වගේ වාත ආශ්‍රයෙන් එන කලාසබ්න තරංගයක් නුනත් අර වගේම තමයි ඒකත්. ආහාරයේ තියෙන රස කලාපයන් අපි දේවුනා රසට දැනෙන්නේ නැහැ. නමුත් ඒක දිවේ ගෑවෙනකොට දිවේ දිස හඳුනා ගන්නවා. ඒකට එතන එහෙමනම් එතන චක්කසෝත ගාන ජීවහා ප්‍රසාදේ, ජීවහා ප්‍රසාදයට ගැහෙන රස රූපය සහ ඒ නිසා පහළ වෙන ජීවහා විඥානය. ඒකෙන් තමයි අපි රස හඳුනාගන්නේ. ඒ හඳුනා ගැනීමේදී තමයි අපි ඒක බෙදෙනු ලබන්නේ මිහිරිකවම හිරි ආදී වශයෙන්. දැන් එතකොට චක්කසෝත ගාන ජීවහා ඊළඟට කාය කාය ප්‍රසාදය මුළු සිරුර පුරාම පිහිටා තිබෙනවා. නියපොතු වගේ මියගිය කොටස කෙස්වල වගේ මේ ශරීරයේ මියගිය කොටස් හැරුණාම අනිත් නියපොත්තක් කැපුවට අපට මෙරුණු කොටස රිදෙන්නේ නැහැ. කෙස් කැපුවට රිදෙන්නේ නැහැ. හේතුව ප්‍රසාද පිහිටා නැති බැවින්. නමුත් නියපොත්තත් එක්කලා පොඩ්ඩක් වැඩියෙන් කැපුණොත් එහෙම අපට රිදෙනවා. ඒ කියන්නේ එතනින් එහාට කාය ප්‍රසාදය. කාය ප්‍රසාදයේ ඕනෑම තැනකට ස්පර්ශය ගැටෙනවා. ස්පර්ශය පස්සචෛසිකේ පහළ වෙන්නේ. එතකොට කාය ප්‍රසාදේ ඕනෑම තැනක. අන්න ඒක තමයි එතන ගෝචර රූපේ බවට පත් වෙන්නේ. බාහිර දේවල් ආශ්‍රයෙන් ගැටෙන දේ. එතනත් අර වගේම පස්ස වේදනා සංඥා සංකාර විඥාන. අතර රූප වේදනා සංඥා සංකාර විඥාන. කොට්ඨබ රූපේ. එතකොට එතන කාය ප්‍රසාදේ ස්පර්ශ රූපේ සහ කාය විඥානේ. එතනත් තුනයි. ඊළඟට මේ පහ අපි මේ විදිහට පුංචි දරුවෙක් ලෝකෙ හඳුනා ගැනීමේදී මේම භාවිතා කරනවා. භාවිතා කිරීමේ ප්‍රතිඵලයක් තමයි ඊළඟට අර වගේ තැනක් කියන්න බැරි වුණාට මේ බාහිර ප්‍රසාද, බාහිර ගෝචර රූප නැති වුණාට අපිට කල්පනා කරන්න පුළුවන්. මේ පහන්දර වසා නිදාගත්තාම මේ හා සමාන රූප ශබ්ද ගන්ධ රස අපට දකින්න පුළුවෙනි. අපි කිනෝ සිහින පෙනෙනවායි කියලා. අන්න මනෝවිඥාණය. එතකොට මනෝද්වාරයේ අරගත්තා වූ රූප හෝ ශබ්ද හෝ ගන්ධ රස ආරම්මන ඒ හඳුනන සිත මනෝවිඥාණය. දැන් බලන්න ප්‍රසාද තුනයි, ප්‍රසාද හයයි, ගෝචර රූප හයයි, ඒවට අදාළ විඥාන හයයි. මේකට කියනවා අටලොස් ධාතු කියලා. අන්න සම්මතයේ අපි පුද්ගලික වශයෙන් කතා බහ කරලා අනිත් අයත් එක්කලා කටයුතු කරන්නේ. බාහිර සමාජයේ හැමෝම පුද්ගලයෝ ඒ නිසා අපි පුද්ගලින් වශයෙන් කටයුතු කරන්න වෙනවා. නමුත් පුද්ගලින් වශයෙන් කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් නෙවෙයි මේ දුක්ඛ නිරෝධය. මෙන්න මේ අටලොස් ධාතුව හඳුනා ගැනීමක් අවශ්‍ය වෙනවා. එනකොට වැටහෙනවා ඇති මේ අටලොස් ධාතුවේ කොයිම මොහොතක රූප හෝ ශබ්ද හෝ ගන්ධ හෝ රස හෝ මේ තුන මේ ධාතුන්ගෙන් තුනක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් මෙතන ක්‍රියාත්මක වෙනකොට සිදුවෙන දේ කුමක්ද? සිදුවෙන දේ තමයි ඒක ස්වාභාවික දෙයක්. ඒක හේතුඵල ධර්මතාවයක්. අපිට මේ ලෝකේ ජීවත් වෙන්නට මේ ප්‍රසාද වර සාදාදී තිබෙනවා. ඒකට ගෝචර රූප ගැටෙන්න අවශ්‍ය වෙනවා. ඒව හඳුනාගෙන කටයුතු කරන්න අවශ්‍ය වෙනවා. බුදුන් වහන්සේ කිසිවකත් ඇසින් රූප නොබලා සිටින්න කියලා හැම කණෙන් ශබ්ද නාසා සිටින්න කියලා දේශනා කරේ නැහැ. අර නිගන්තනාත පුත්පාරසාරිය කිව්වා වගේ. නිකන් ප්‍රාන්තසාරොත්. බුදුන් වහන්සේ වදාළේ එහි යථාර්ථය තේරුම් ගන්න. මේ හේතු එකතු වෙනකොට හැඳිනීම පහළ වෙනවා. ඒ හැඳිනීම හඳුනා ගන්නවා. ඒ හේතු නැති වෙනකොට ඒක නැති වෙනවා. ඒක ස්වභාවික. එහෙත් අපට සිදුවන දේ අපි තේරුම් ගන්න. මම උදාහරණයක් පැහැදිලි කරන්නම්. කාක්කා කපුටා අපි දන්නේ රසක් මුදුනේ උගේ බිත්තර දා උගේ પરම්පරාව හදන්නට කෝටු කෑලි වෙනත් කූඩුවක් හදනවා. ගම්බද නම් කෝටු කෑලි නගරේ නම් දැන් ඔබට කම්බි කෑලි වෙනත් අර දැකලා තිබෙනවා. අපි අසත්‍ය වෙන කතාවක් තමයි මේ කූඩුව නිමා කරලා පසුව කපුටාට හොරෙන් මේ කූඩුවේ බිත්තරයක් දමනු ලබන්නේ කොවුලා කියන එක. දැන් ඊට පස්සේ කපුටා තමන්ගේ දරුවාට ගෙන ආහාර ටික අනුභව කරමින් කොවුලා පෝෂණය වෙනවා. නමුත් කපුටා දන්නේ නැහැ. අර කපුටා තමන්ගේ પરම්පරාව ගෙන යන්නට ගෙන ආව ආහාර පාන ආදී ලබාගෙන පෝෂණය වෙන්නේ කවුලෙක්? ඔහු දන්නේ නැහැ. අන්න ඒ වගේ සිද්ධියක් මෙතන සිදු වෙන්නේ. අපිට ප්‍රසාදයන්ට ගෝචර රූප ගැටි ඒ ආලෝකයේ ශබ්දයේ ආදි වාත ආශ්‍රය ආදි දේවල් උදව්වෙන් මේ විඥාන පහළ වෙන්න වෙනවා. මේ අටලොස් ධාතුව පහළ වෙන්න වෙනවා ඒ මොහොතට. ධාතු කියන්නේ ඒකයි. දැන් සත්‍ය පුද්ගලයයි කියලා කියන්නේ අන්තිමට අපි පුද්ගලෙක් වශයෙන් කතා කරන මේ අටලොස් ධාතුවනේ. දැන් මේ ධාතු කුසලතාවයට තව අපි ආවෙ නැහැ, තව හඳුනාගත්ත විතරයි. දැන් මෙන්න මේ කපුට හදාපු කූඩුව වගේ තැනක් තමයි චක්කු ප්‍රසාදයයි ගෝචර රූපයයි චක්කු විඥානයයි කියන මේ තුන හට ගන්නා වූ හඳුනා ගන්නා වූ සිත. ඒ රූපයක් හඳුනාගෙන, ශබ්දයක් හඳුනාගෙන, ගන්ධයක් හඳුනාගෙන, රසයක් හඳුනාගෙන, ස්පර්ශයක් හඳුනාගෙන කටයුතු කිරීමට බාධාවක් නැහැ. නමුත් කෝලා විතරයක් දැන් මහා සමානව මෙතෙන්ට අමුතුවෙන් ආක්‍රමණිකෙක් එනවා මේ අටලොස් ධාතුවට. ඒ ආක්‍රමණිකයා තමයි මේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා වූ චක්කු විඥානය හෝ සෝත විඥානය හෝ ගාන විඥානය හෝ ආදී මේ විඥානයන් ඇති වී නැති වෙන ස්වාභාවික දෙයක් බව අමතක වී එය අල්ලා ගැනීමක් සිදු කරනවා වයස 3න් 4න් 5න් 6න් 7න් පස්සේ. ඒ අල්ලාගෙන ගන්නකොට මොකද වෙන්නේ? මේ හැම එකක්ම ඇති වී නැති එක වෙනුවට ඔබට දෘෂ්ටියක් ඇති වෙනවා නිත්‍ය බවට. එතකොට රූප නැත්තම් පස්ස නැත්තම් පස්ස වේදනා නැත්තම් රූප වේදනා සංඥා සංකාර විඥාන. ඇස නිසා හෝ කන නිසා හෝ. දැන් මෙතනදී රූපය මම කියන්නේ ශරීරය මම කියන එක නෙමෙයි. අර රූප රූපය තමයි ඇති වී නැති වෙන ස්වභාවය අමතක කොටය මම කොට ගත්තම අන්න කෝලා දෙමු විතරේ තියෙන දෝන කපටට විතරේ ඇති වී නැති වෙන එක ස්වභාවික ඇති වී නැති වෙන ධර්මතාවයක්. මේ අනිත්‍යතේ අමතක කොට බාර ගැනීම නිත්‍ය කොට ගැනීම තුළ එතන වෙනත් ආක්‍රමණිකයෙක් ආවා. ඔබ දන්නවද සැනසිල්ලේ ජීවත් වීම සඳහා ඔබට මේ ලබා දුන්නා වූ ජීවිතය දුකටපත් කරන්නා වූ පිළිලේ මෙසේ හට ගන්නා බව. පිළිලේ නැත්තම් පිළිකාව ගහක හැදුනහම වර්ධනය වෙමින් ගොස් ගස විනාශ කරනවා. මෙන්න මේ අරමුණු ඇති වෙන්නේ නැති වෙන බව අමතකවට තමා අල්ලා ගන්න තළමා කාලේ යාම නිසා. රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය ආදී මේ පංච ආරම්මණයන් සමග මනෝ ආරම්මණයන්. ඔල ඇති වෙන නැති වෙන ස්වභාවය අපට තේරුම් ගන්න තරම් ආරිස්සාවක භාවයක් තිබුණ නැති බැවින් ඒවා ඇසෙන්නේ දැනෙන්නේ මතකයෙන් හැඟීම තුළ මම බවට පත් කරගන්නවා. මම බවට පත් කර ගැනීම තුළ ඇති වෙන කාරණයක් තමයි කැමැතිනම් ඇලීම සහ මුලාව ඇති වෙන එක. අකමැතිනම් ගැටීම සහ මුලාව ඇති වෙන එක. ඇලීම සහ මුලාවට අපි කියනවා ලෝභ මෝහ කියලා. ගැටීම සහ මුලාවට අපි කියනවා ද්වේෂ මෝහ කියලා. දැන් බලන්න. මෙන්න මේ ඇලීම සහ මුලාව ගැටීම සහ මුලාව මගින් තමයි මේ පංචාරම්මණයන් නැත්නම් සායදරට ගන්නා වූ ආරම්මණයන් තමා බවට පත් කරගෙන වේදනාව මම, සංඥාව මම, සංකාරය මම, විඥානය මම, එවැගේම රූප රූපේ මම ආදී කොට මේ මම ආයනයට අහුවන්නේ. දැන් ස්වාභාවිකව අපට හඳුනාගෙන ජීවත් වෙන්නට තිබිච්ච ඉඩකඩ නැතුව යනවා. දැන් අපි ජීවත් වීම සඳහා අපට ලබා දෙන්නා වූ මේ සාරයන්, ශරීරයට ලබා දෙන්නා වූ සාරයන් භාවිතා කරගනිමින් අප තුළ අපට එරෙහිව යන්නා වූ මාරික් හැදෙනවා, වැඩෙනවා, පිළිලක් පිළිල පිළිල පිළිලක් හැදෙනවා. අපි එකට කියනවා පංච උපාදානස්කන්ධ කියලා. අපි එකට කියනවා මම කොට මගේ කොට මගේ ආත්ම කොට ගැනීම කියලා. අපි එකට කියනවා නিত্য සුඛ ආත්ම කොට ගැනීම කියලා. දැන් ළමා කල පටන් යමෙක් මේ අටලොස් ධාතු වටහා නොගත්තොත් ජීවිත අවසානිය දක්වාම මේ මම වගේ මගේ ආත්ම කියනා වූ දෘෂ්ටි වැඩිමින් කාක්කගේ කූඩුවේ කොහොමද වැඩි මේ වැඩි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන වරුණම කාක්කට තන හම්බ වෙන්නේ නැහැ. එතන අපි උදාහරණයක් පමණයි ගන්න කාක්ක නරකයි කොහොම හොඳයි කියලා ගන්න එපා උදාහරණයක්. අනුන්ගේ දේකට අපි අතපෝල අල්ලගෙන ආක්‍රමණය කරනවා. එතකොට යමෙක් කොතරම් නරක හෝ කොතරම් හොඳ පුද්ගලයෙක් වුණත් මේ මමත්වය තුළ නම් කටයුතු කරන්නේ ඔහුගේ ජීවිතේ එන්නට එන්නට මේ මම කොට ගන්නා වූ ස්වභාවයන් වැඩි වෙනවා. ඒ වැඩි වෙන නිසා තමයි ජීවිත අවසානිය දක්වාත් නිසෙක් පිරිහෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ පරිහාන ධම්ම නම් වූ සූත්‍රයේ දේශනා කරලා තිබෙනවා. ඒ නිසා තමයි සමාජස් බැලීමේදී ධර්මයේ සරණක් ලබා ගත නැති පුද්ගල ජීවිත අවසානයේ අතිශයින් දුක්ඛදායක ජීවිතයක් ගත කරන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙන අචරිත්වා බ්‍රහ්මචරියං අලද්දායොබ්බනේ දනං කියලා. යෞවනයේදී පූජ්‍යපක්ෂේ වශයෙන් ගත් කර නැත්නම් කෙනෙක් වශයෙන් ගත් කර බඹසර හැසිරීම ආරම්භ කරන්න ඕන. විවිධ සමාජයේ වශයෙන් ගත් කල ඒ යෞවනයේදීම ධනය එකතු කරන්න ඕන. ජීවිතය අගට ගිහින් කය මහලු වුණාම ධනය උපා ගන්න කාලයක් නැහැ. ජීවිතය අගයට ගියොත් මේ බ්‍රහ්මචර්යාව හඳුනා ගන්න. එතකොට ඒක හදා ගන්නට කාලයක් නැහැ. ඒ වන විට අර කපුටු කූඩුවේ කවුල අතිශයින් පෝෂණය වී ඔහු විසින් අපට කරදර කරනු ලබනවා. මේ නේද මේ සමාජයේ දුක් ඇතිවීමට හේතුව. මිනිසා ඉපදුනේ දුක් ඇතිව නෙමෙයි. මිනිසාට මේ හරියට මේ ලෝකෙ මේව හඳුනා ගන්න පුළුවන් කමක් තිබුණා නම් මේ ලෝක ධර්මයන්ට එරෙහිවන්නේ නැතුව, ලෝක ධර්මයන්ට ඇලෙන්නේ නැතුව, ලෝක ධර්මයන් කෙරෙහි උපේක්ෂා සහගත තමන්ගේ ජීවන ගමන ගෙන යන්න තිබුණා. නමුත් පොහොදුන් කියන ස්වභාවයේ තිබුණු අවබෝධයක් නැති බැවින් ඔවුන් සැප ලැබීම සඳහාමයි මේ අල්ලා ගැනීම කරනු ලබන්නේ. ඒ නිසාමයි ඔවුන්ට ජීවිතය දුක්ඛදායක වන්නේ. බලන්න දැන් මේ අටලොස් ධාතුව තුළ හටගන්නා වූ සයද විඥානයන් නොවේද ඔබ මම කොට මගේ කොට මගේ ආත්ම කොට ගනිමින් මේ විවරය දෙකේ ජීවන සසනකේ දෙන්නේ. මේ පැහැදිලි කළ යුතු තව දෙයක් තිබෙනවා. මේ පංච විඥානයන් අරමුණු වෙන එක නවත්තන්නට බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න පෙර හිටියයි වෙනත් දෙයක් හුරු කළා. ඒ තමයි මේ අරමුණු වලට නොගැටී සිටීම කර්මස්ථාන කියලා කියනවා නැත්නම් අරමුණක් හුරු කරන එක. වනාන්තරගත වී. එසේ දැඩිසේ අරමුණකට යොමු කිරීම තුළ අරලොස් ධාතු අර 15ක් ධාතු කොටස් යටපත් වෙනවා. කාමච්ඡන්ද ව්‍යාපාද තියෙන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන ආවේ තීවරණ ධර්මයන් මේ හැට ගන්නා වූ යටපත් වෙනවා. ඊළඟට උන්ට ලැබෙන කොටස් වලට අපි ධ්‍යාන කියලා කියනවා. අනේ ඒක තමයි උන්ගේ මනෝ විඥානය බවට පත් වෙන්නේ. ඔහුට මේ මනෝ විඥානේ අනිත්‍යව ඇති වුණාට ඒක තියෙන නිසා ඔහු ඒ ඔස්සේ වස්තුටි සංදියක් ලබා ගන්නා රූපී අරූපී බවවල පව කරන්නාටත් මේ පස්දොර ඇතැරුණාට අර මනෝ විඥානේට මේ දේවල් අපි භාවිතා කරලා දීලා තියෙනවා. බලන්න බහුතරයක් භාවිතා කරන දේ තමයි නිරන්තරයෙන් මනෝ විඥාතයෙන් ඉන්නේ තියෙන්නේ. එහෙනම් යහපත භාවිතා කරන්නේ නම් මනෝ විඥාණයෙන් තින්නේ යහපත් දේ. ජීවිත අවසානයේ ප්‍රතිසංවිස දෙන්නේ පංච විඥාණයෙන් නොවේ. පංච දොරවල් පස් දොරවල් වැහෙනවා, අක්‍රිය වෙනවා. ඉන්ද්‍රයන් බිඳුනාහ කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. නමුත් තමන් අවකාශ කළා වූ හේතු තණ්හා අනුසේ නිසා මනෝ විඥාණයට හේතු වෙන එක නවත්තන්න කාටවත් බැහැ. එහෙනම් ඒ වනවිට ඔබට තියෙන්නේ මොන වගේ ඕනකමක් බේතු කරගන්නට? ඒ ඕනකම සඳහා හු ඊළඟ ප්‍රතිසන්දි ලබා ගන්නනේ. එහෙනම් අපට මේ සසර ගමනේ දුක්ඛය කෙලවර කරගන්න බැරි වුණොත් අපි එන්න තෝනේ රටක් විනාශ කරන්න, බෝම්බ හදන්න, පත්තන් කරන්න නෙවෙයි, වනාන්තර විනාශ කරන්න නෙවෙයි. අපි එන්න තෝනේ සමාජයට මෙහෙවරක් කරලා මේ දුකින් අත මිදෙන්නට. ඒ සඳහා අපි මෙලොව වශයෙන් අවසන් මොහොතේ පුහුණු කරන්න බැහැ අපිට. ජීවන ජීවිත කාලය තුල යමෙක් යමක් පුහුණු කළොත් ඒ තමයි යෝගී මනෝවිඤ්ඤාණය තියෙන්නේ. එනිසායි අපි කතා කරන්නේ මේ අටලොස් ධාතුව නොදැන හිටියට මේ අටලොස් ධාතුව උන් අපිරිසුදු කරගනු ලබනවා. ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන්. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාරේ පව් කරන්න එපා කියලා. එතකොට පාපේ උන්ගේ මනෝවිඤ්ඤාණය බවට පත් වෙන අටලොස් ධාතුව බවට පත් වෙන්නේ. උන් පාපයන්ට අදාළ තැනක තමයි උපත ලැබන්නේ. ඒක තමයි අපාගත වෙනවා, තිරිසන් සතුන් වල උපදිනවායි කියලා කතා කරන්නේ. ඒ වගේම පුණ්‍යාභිසංකාරයේ උන් ගත්තොත් එහෙම අල්ලාගෙන එනම් උන් ඒ සඳහා මනුස්ස ලෝකයේ හෝ දෙවියන් අතර උපදීවි. මේ සියල්ල කාම ලෝක. මිනිස් ලෝකෙ උපදිනොත් උන් ප්‍රසාද පහක් ලැබේවි. දෙවියන් අතර උපදිනොත් උන්ට සියල්ල මනෝ විඥානේ. උපසබ්ද ගන්ධ රසන් කෙලීමක් තියෙනවා. නමුත් සියල්ල මනෝ ලෝකයක්. එනිසා ඒ වසන තාක්කල් සුවසේ වාසය කරන්න පුළුවන් අපටත් වඩා. දැන් අටලොස් ධාතුව අපි කතා කළා. අටලොස් ධාතුව දැනගන්න උන හඳුන ගන්න තෝරන පාඩම් කරගන්නවා කියන එක නෙමෙයි පෙන්වන්නේ. ඒකයි ධාතු කුසලතා කියලා කියන්නේ. බලන්න මෙතන ලස්සන වචනයක් තියෙනවා. කුසලතා. කුසලතාවේ කියන එකේ තේරුම ය හඳුනා ගැනීමට සමත් බව සහ දක්ෂ බව කියන එකයි. ඔබට තනියම කවදාවත් පුළුවනින්ද මේක හඳුනා ගන්නට? ඔබට පුළුවනින්ද පොතක් කියවලා මේ වචන තුන පාඩම් කරලා මේක හඳුනා ගන්නට? අන්න එතන තමයි ඔබට රැඳෙන්නේ සද්ධර්ම ශ්‍රවණය. දුක්ඛ නිරෝධයට පත්වන්නා වූ කරුණු පැහැදිලි කිරීම තමයි සද්ධර්ම දේශනෙන් සංගෝෂය කියන එකෙන් කියන්නේ. ඒ ගෝෂය නැත්නම් ඒ ශබ්දයට සවන් දීම තමයි ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ. පුද්ගලයාගෙන් මේ දේ වටහා ගන්න එකට තමයි කල්යාණ මිත්‍ර ශ්‍රවණය කියලා කියන්නේ. සද්ධර්මයේ පැහැදිලි කරන එක. එතකොට ඔබටත් ස්ත්‍රී හෝ පුරුෂ විහි හෝ පැවිදි. මේ අටලොස් ධාතුව පිළිබඳව හඳුනා ගන්න ලැබෙනවා නම් ලැබෙන්න ඕනේ ඉතා ඉක්මනින් ජීවිතේ. ලැබෙන තරමට හොඳයි. අගදී ලබා ගන්න එකත් හොඳයි, උද්‍යෝගෙමත්. ගමන කෙලවර කරගන්න බැරිනොත් ඒ සඳහා උට ඒ ත්‍රිසන්ධියවත් ලබා ගන්න පුළුවන් නේ. මේ නිසා මා මේ සමාජයට යමක් පවසනවා. වත්මන් සමාජයේ මේ පිළිබඳ උද්‍යෝගයේ පවතින්නේ මව්පියන් තුල නැත්නම් ආච්චිලා සීයලා තුල. අවුරුදු 15 20 තුල ජීවත් වෙන තරුණ දූ දරුවන් තුල කිසිදු ආකාරයක මේ පිළිබඳ උද්‍යෝගයක් අපි දකින්නේ නැහැ. එනිසා ඔවුන් මිරිඟුවක් පස්පස යමින් තවදුරටත් දුකටම අතවනනවා, දුකටම වැටෙනවා. තමන් විසින්ම හදාගන්නා වූ කූඩුවේ කවුලාට විතර දමන්නදී කවුලා පෝෂණය කරන ලබනවා. මේකයි මේ සමාජයේ ගැටුම් වැඩි වෙන්න හේතුව, අසහනය වැඩි වෙන්න හේතුව, තරුණ පරම්පරාව මානසික රෝහල් කරා යන්න වැඩි වෙන්න හේතුව. මේ වර්තමාන මොහොතට සිදුවෙන සිදුවීම හඳුනා ගැනීම තුළ තමයි ඒ දරා ගැනීම හෝ දරා නොගැනීම සිදුවෙන්නේ. ඉවසීම කියලා කියන්නේ දරා ගන්න පුළුවන් කම. සමයෝසනවා කියලා එක කරන්න කවදාවත් කාටවත් පුළුවන් වන්නේ නැහැ. තේරුම් ගන්න මේ කාරණාව. මට මතක් වෙන පෞද්ගලික සිදුවීමක් තිබෙනවා. ඔහු දැන් ජීවතුන් අතර නැති බැවින් මා මේ කරුණ කියන්නම්. ඔහු තරුණ වයසේදී කරාටේ යන සතන් ජවනික සතන් හුරු පුරුදු කෙනෙක්. ඔහුට පසු කාලීනව තිබුණ පුදුම අසනීපයක් කියන්න බෑ, පුදුම සිදුවීමක්. ඔහු නිදා ගන්නවා. නිදාගෙන ඔහු නිින්දෙන් දාඩිය දාගෙන පොරාලනවා කවුද එක්කලා ගහගන්නවා. අවදි වෙන්නේ නැහැ. නිින්ද තදකම කොච්චරද කිව්වොත් එහෙම. මේක කතා කරලා හැරවන්න බෑ. මේක දන්නා වූ ඔහුගේ සහෝදරයා සහ පියාණන් ළඟ නිදාගන්නේ පැයට වියපු වේල බත් වියපු වතුරු කොරහත් ඉතුරු කරගෙන හාල් පාන වතුර කියලා කියනවා. මේ ආරම යුද්ධේ පටන් ගන්නකොට ටිකක් වෙලා බලන් ඉඳලා දාඩිය දත් කරන සෝ වතුර ටිකක් ගහපුවාම අර සටන නතර වෙලා උඩ නිින්ද යනවා. මේ කතාව මට කිව්වා. මා තේරුම් ගත්තා ඔහු බාහිර ලෝකයෙන් නපුරුකමක් දරදඬුකමක් හදාගෙන දැන් නිින්දේ මේ දුක විඳිනවායි කියලා. මේක දීපු කතාවකට හේතු වෙන නිසා මම හිලි කරන්නේ. මම උන්ට උපදෙස් දුන්නා. ඊට පස්සේ ඔහුගේ පසුවේ මම හොයා බැලුවා. ඒක සටන් කරුවෙක්. මං කෝ එළියේ නපුරුකම් දාමරිකම් අත හුරු වෙච්චිර තමයි දැන් ওই මනෝවිඤ්ඤාණේ සටන් කරන්නේ. දැන් හවසට අල්පහම් පූජා කරලා අම්මා තාත්තට වැඳලා හිත උඟක් සම්සුන් කරගෙන ඉඳා ගන්න පුරුදු වෙන්න. එතකොට ඔක් හරියයි කියලා කිව්වා. පසු කාලින එක නැතිව ගියා. මට කියන්න ඕන කාරණේ මෙන්න මේක. ඒ සිද්ධියෙන් ඔබට පෙනෙනවාද ඔබ බාහිර ලෝකේ කරුණක් හිත ඇතුළට හදාගත්තාම බාහිර ලෝකේ දේවල් නැති වුණාට සිත ඇතුළට උගහා ගත්තා. හොඳයි ඒ තත්ත්වෙන් ඔහු මිය ගියොත් එහෙම. දැන් මෙතන පියාසා සහෝදරයා හිටු නිසා වතුර කොරහක් ගහලා බේරගත්තා. එතකොට අර කාය ප්‍රසාදයට සීතල දැනෙනකොට මනෝවිඤ්ඤාණය වෙනස් වෙලා ආපහු ඒ සිතිලි පහළ වෙලා සිතිලි නැති වෙලා ආපහු ස්වාභාවිකවට වැටිලා එතන උන් සිතිලි පහළ වෙන්න ගන්නවා. මරණයෙන් පසු මේ මෙබඳු ලෝකයක් දකින්න ගත්තාම බේරගන්න අම්මෙක් තාත්තෙක් ඉන්නවද? අන්නේ කයි කර්කසකම් නපුරුකම් දුෂ්ටකම් කරලා මේවා හදාන මේ ව්‍යාපාරම ඊට පස්ව මනෝ විඥාණයෙන් මෙතෙන්ට වැටෙන්නේ. බුදුරජාණන් වහන්සේ, ලක්කන මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේම කිනිගෙන දැවමින් සිටපු ප්‍රේතව දුතුයි කියලා ගැන ඔන්න ඔය වගේ Taman විස්තර කරපු දේවල් ජීවිත කාලයක් අවුරුදු 10000 ගණනක් නැවත උපදිමින් මැරෙමින් දැවමින් විඳවනවා. ඒ නිසා අපාය කියලා කියන්නේ Taman විසින් කරගන්න ලබන දුෂ්ටකමට Tamanට හම් වෙන දඬුවමක්. හේතරෝ ගුවන්තොතරට ගිහින් බහිනවා ලංකාවෙන් ඕනකමකට යන්න පුළුවන් වගේ ඕන කෙනෙකුට යන්න පුළුවන් තැනක් නෙමෙයි ඒක. තියනවා කියන වචනේත් වැරදි නෑ කියන වචනේත් වැරදි. නමුත් Taman හදාගත්තොත් මේ අටලොස් ධාතු වැරදි පැත්තට යොදාගෙන එහෙනම් ඒ ශක්තිය ගෙවි යනතුරු ඔහුට දුක් විඳින්න සිදු වෙනවා. අපාගත දුක කියන එක නෑ කියලා කස්ම හිතන්න එපා. එනිසයි බුදුන් වහන්සේ වෙන උත්තමයක සබ්බපපස්සකරණම් කියන වචනයක් වදාරලා තියෙන්නේ. නුඹලාට මෙලොව වශයෙන් යම් සැපතක් තිබුණත් ඒවද ඉන්නේ එහාට උඹලාට ගැලවීමක් නෑ කියන එක. මේ කාරණා මැනවින් තේරුම් ගන්න. දැන් එතකොට එහෙමනම් අපිට තේරුම් ගන්න තෝරන මේ ධාතුන් අටලොස් ධාතුව හඳුනා ගන්න තෝරනවා. හඳුනාගෙන මේ අටලොස් ධාතුව තුළ කොවුලාට විතර දැමීමට වෙනුවට කාක්කාගේම කටයුතු කරන්න දෙන්න කටයුතු කරන්නේ කොහොමද අපි? අන්සතු තැනකට රින්ගන් දෙන්න නැතුව අවශ්‍ය නැති කෙනෙක්, අයිති නැති කෙනෙක් එතන රින්ගලා ඉන්නවා. මම මේ කොවුල කියලා කියන්නේ මෙන්න මෙතනට පාත්තුනා වූ මේ කැදල්ලට පාත්තුනා වූ මම නම් වූ දෘෂ්ටිය සක්කාය දිච්චි කියන්නේ එකයි. ඊට පස්සේ අපේ ජීවිතේ මවුල් කරනවා. ඉස්සර හොඳට හිතේකෙනෙක් දැන් නරකයි කියලා කියාවි. හොඳට නරක වෙලා කියලා කියාවි. නපුරු වී කිසි අනුකම්පාවක් නැහැ, සිල්ලක් නැහැ, අම්මට තාත්තලටත් බනිනවා කියලා කියයි. එතන වැඩෙන්න ගත්තාම අන්නේ මම සම්මෝ මූලයේ ලෝභ මෝහ සද්වේශ මෝහයට තේ වැඩෙනවා. ඒක ධාතු කුසලතාවේ නෙමෙයි. ඒ තමයි පුදුන් බව. දැන් මේ අටලොස් ධාතුව තුල රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී අරමුණු වෙන විට ඒ අරමුණු බාර ගැනීම තුල බාර ගැනීමමයි මම කියන්නේ. බාර ගැනීමමයි මගේ කියන්නේ. බාර ගැනීමමයි මගේ ආත්මය කියන්නේ. නැත්නම් ලෝභ මොහ දේශ මොහ කියන්නේම ඒ ආරම්මණයන්ගෙන් ඒ ඉන්ද්‍රයන්ගෙන් අරමුණු ගන්න මිත්වන්නා විට එතන තිබෙන සත්‍යයක්. දැන් ඉතින් මේ සත්‍යයන් තේරුම් අරගන්න නැතුව මම කියලා කෙනෙක් නැහැ කියලා මේ රටට හද තැළුවට හරියන්නේ නේ. මව කුසින් දිවි ජීවිත අවසානය දක්වා ජීවත් වෙන උපෙන් සහතිකින් නමක් ලැබුණ අනන්තාවෙක් පුද්ගලෙක් ඉන්නවා හැමෝටම සම්මත වශයෙන්. ඒක නෑ නෑ කියන එක නෙමෙයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. ඒක සම්මුතියේ පරමාර්ථයේ පටලව ගන්න එපා. මේ සමාජයේ හරියට පටලවාගෙන තියෙනවා. අරමුණ අල්ලා ගැනීම තුළ හදාගන්නා වූ මමත්වයේ සෝවාන් සකෘදාගාමි අනාගාමි දක්වාම පවතිනවා. ඒක කෙනෙක් නෙමෙයි දෘෂ්ටියක්. ඒක සත්‍යය දිච්චි කියලා කියන්නේ. ඒ මම කියන දෘෂ්ටිය නැත්තේ අරහන්ත කියන தත්වයටපත් වුණාම නැත්නම් අනාගාමි කියන தත්වයටපත් වුණාම. ඒකෙන් මම කියලා කෙනෙක් නැහැ කියන වචනට කියන්න පුළුවන් නමුත් ඔහුගේ මම ඉන්නවට මතු වෙනවා. ඔහු මම සමාජයේ සමුල් ගැටෙනවා. ඒ මම විවිධ මතවාදෝස්සේ ඉන්නට පුළුවන්. තමන් ධර්ම තමන්ගේ දැනීම අනුව, තමන් ගොස මහත අනුව, තමන්ගේ මුදල් හදල්ල අනුව, තමන්ගේ රූපස්ත්‍රිය අනුව, තව විවිධ පැති තමන්ගේ දුර්වලකම් අනුව, තමන්ගේ හීනමානයන් අනුව. ඒකට ඕනේ පැත්තක් ගන්න පුළුවන්. ඒ නිසා කෙස්වල, ලොම්වල, නියවල, දත්වල නොවේ මේ බුදුරජාණන් වහන්සේ වදාළ මම හටගන්නේ මේ අටලොස් ධාතුවේ චක්කු ධාතු රූප ධාතු චක්කු විඤ්ඤාණ ධාතු විතර තුනයි. ඒ රූප බලන විට, ශබ්ද අසන විට, ගන්ධ රස ස්පර්ශයන් විඳින විට ආන්ී මොහොතේ ඒ ආරම්මණය. එතන ආරම්මණයක් එන්නේ මේ හේතුන්ගේ ඵලයක් වශයෙන්. ඒක කවුරුත් නැති කරන්න දඟලන්න ඕනේ. හරුණ හඳුනා ගැනීම සමග මේක නැති වී යනවා. ප්‍රසාදයක් බෙදෙනවා, ගෝචර රූපයක් බෙදෙනවා, චක්කු විඤ්ඤාණයක් බෙදෙනවා. නමුත් ඒ බෙදණයකට නෙමෙයි බුදුන් වහන්සේ වදාරන නුවණින් දකින අනිත්‍ය කියලා කියන්නේ. ඒක ස්වභාවික දෙයක්. දැන් එතන අපි අල්ලා ගන්නවනේ. අල්ලා ගත්තහමත් නැති වෙනවා. දැන් නැති වෙන එක නෙමෙයි දුක. අල්ලා ගත්ත නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ශෝක පරිදේව දුක් දුම්නස් උපදිනවායි කියලා. අල්ලා ගන්න නිසා. අනිත්‍ය නිසා දුකයි නෙමෙයි. අනිත්‍ය දේවල් නිත්‍ය කොට ගැනීම නිසා අනිත්‍ය වන විට දුකයි. එහෙමයි මේ ගැටීම හටගන්නේ. දැන් ඒ මානසිකාරයට අපි කියන්නේ අධ්‍යාත්මික මානසිකාරය හෝ යෝනිසෝ මානසිකාරය කියලා. තේරුම් ගන්න මනාව. දැන් මේ ධාතු කුසලතාවයන් හඳුනාගත්තම ඊට පස්සේ බාහිරින් ගැටෙනකොට මෙතන මේ ධාතුන්ගේ අටලොස් ධාතුවේ නැත්තම් චක්කු රසෝත ගාන ජීවහා කාය මන කියන මේ ඉන්ද්‍රියන් හය තුළ ඒ මූලයන් තුළ ඒ හටගන්න ස්කන්ධ පංචකය තුළ අවිද්‍යා, තණ්හා, ලෝභ, ද්වේෂ, මෝහ, සුභ සංඥා, සුඛ සංඥා, නිත්‍ය සංඥා, අත්ථ සංඥා කියන මේ වාහෝ මේවයින් එකක්. සුභ කියන එකෙන් කියන්නේ සුභ අලුත් අවුරුද්දක් කියන එක නෙමෙයි. අහුට ඒක යහපත් කියලා ගන්න එක. කැමති යෝගට මම කොට ගන්න එකයි සුභ සංඥා කියලා කියන්නේ. සුඛ සංඥා කියන්නේ ඒක තමයි සැප. අල්ලා ගන්න එකයි සැප කියන එක. වෙනම අපි ඉදිරියේ පැහැදිලි කරමු. ඒ මම පැහැදිලි කළාපු චෛතසිකයන් එතන හට ගන්නවා නම් ඒ නිසා සිදුවන්නේ අපසල්. ඔන්න සබ්බ පාප සිදු වෙන තැන. අයෝනිසෝ මානසිකාරයකට පුළුවන් කමක් නැහැ සබ්බ පාපස්ස අකරණම් කරන්න. සබ්බ පාප නොකරන්නට නම් මෙන්න මෙතෙන්ට අපි අවබෝධය තුළ යම් කිසි දැනුමක්, දැක්මක්, නුවණක් ලබා දෙන්නට වෙනවා. දැන් බාහිර ඇසකරනාසේ දියකය නැත්තම් ප්‍රසාද විඳී ගියාට මනෝ විඥානේ මනෝ රූප මනෝ විඥාන ධාතු ශූන්‍ය වෙලා නැහැ, නැති වෙලා නැහැ. ඒ නිසා තමයි ප්‍රසාද වෙනකොට හීන පේන්න පටන් ගන්නෙ. ඒ වගේ තමයි ස්කිනුගේ ශාරීරියේ බාහිර ඉන්ද්‍රයන් මිදී යන විතර මනෝ විඥාන කොටසින් තවත් අපි උට එකතු කරගන්නවා භවංග චිත්ත කියලා කොටසකුත්. තමන්ට ඕනේ කම් තිබෙන නිසා අදාළ තැනට පතනක ප්‍රතිසන්දී පහළ වීම සඳහා සිත හේතු සිදු වෙන්නේ චුතියට අනුකූල ප්‍රතිසන්දී කියලා. එතකොට ඒක නවත්තන්න අපිට මේ බාහිර වශයෙන් කරන කියන කාරණා නිසා බෑ. වාරි වශයෙන් කරන කාරණා ආයිති වෙන්නේ ආපහු ආයිත් පින්තව දෙකට. ඒ දෙකම මේ අටලොස් ධාතුව තුල මමකට මගේ පිට මගේ ආත්මේ පිට ගැනීමක් සිදු වෙනවා. එසේනම් අපි මේ බුදු සමයෙන් උගන්වන ඉගෙන ගන්නට පැහැදිලි කරන කරුණක් තිබෙනව නේද? නැති වෙන්න ඕන මොකක්ද? නැවත උපත නැති වෙන්න වෙනවා. උපත දුකයි නැවත පුනර්භව. පුනර්භවයයි නැති වෙන්න ඕන. පුන කියන්නේ නැවත, භව කියන්නේ වීම. නැවත වීම සිදු වෙන්නේ කොහොමද? ඔබට මරණින් පසු එහා පැත්ත පේන්නේ නැති නිසා ඒක බලන්න යන්න එපා. ඔබට යම්කිසි කෙනෙක් දැකලා ඔබ යම්කිසි කෙනෙකුගේ ශබ්දයක් අහලා රූපේ හෝ ශබ්දේ ඒ ශබ්දේ සමග ගැටීමක් ඇති කරගත්තා නම් ඒ ශබ්දේ සමග ඔබ ගැටිලා ඔබ නිന്ദාවක් බවට පත් වුණා නම් ඔබට ඒ ශබ්දේ නිසා සිදු වුණේ අහස්සසුල් පුද්ගලයා මට නිന്ദයි කියලායි කියලා ඔබ ඒ බාර ගන්නවා නේද? බාර ගැනීම තුල ඔබ එතනින් හමාර කරනවාද? කොකාටත් වාරයක් නම් තිත්තයටත් වාරයක් කියලා හොඳයි වෙලාවක් කරොත් කියන අදහසක් ඔබ ඇති කරගන්නවා නේද? මෙන්න මේකට තමයි හේතු තියෙනවයි කියලා කියන්නේ. තණ්හානුසය කියලා කියන්නේ. ඒ අටලොස් ධාතුන් පරිහරණයේදී මෙන්න මේ කොටස අපි පෘථග්ජන බුද්ධයන් වහන්සේ අල්ලගෙන තියෙනවා. තණ්හානුසය. ඒ තිබ්බම තමයි ඊළඟ ප්‍රසාදයට ගැටෙනකොට ඒ අනුසය උදව්වෙන් හටගන්නේ. ඒකට තමයි නැවත හට ගැනීම, නැවත ඉපදීම කියලා කියන්නේ. හොඳයි, එහෙම යම් කිසි දෙයක් මතකයේ ඉක්මවා ගිය මේක මතකේ නොයි මතක තියාගන්න. අතකේ ඉක්මවා ගිය මේ අවකාශ කිරීමේ ස්වභාවයන් නැත්නම් ප්‍රසාදයන්ට ගැටෙනකොට රූප, ශබ්ද, ගන්ධ, රස හඳුනා ගැනීම හැකිවන්නේ නැද්ද? හඳුනා ගන්න පුළුවන්. නමුත් ලෝභ දෝෂ මොහට ගන්න නැහැ. හේතුව ඒ අවකාශ කරලා නැහැ. එහෙනම් එවිට හටගන්නේ නැවත නෙවෙයි ප්‍රසාදයන්ට ගෝචර රූප ගැටීමේදී අලුතින් ඒ මොහොතේ හටගන්නේ. අලුතින් හටගන්න එක දුකයි කියලා වදාරන්නේ, නැවත හටගන්න එක දුකයි කියලා වදාරන්නේ. හොඳයි, ඔබට දැන් වැටහෙන කරුණක් තියෙනවා. පස්දොරට අරමුණු අරගෙන මෙසේ මනෝවිඤ්ඤාණයක් හදාගෙන ඒ තුළ විසාකාවට වදාළ පරිදි උපාදාන 100ක් දහසක් ලක්ෂයක් විතර හදාගෙන මේ අටලොස් ධාතුන්ට ලෝක අරමුණු ගැටෙද්දී අපි විසින් හදාගත්තා වූ ලෝකයක අපි විඳිනවා. ඔබට වටහා ගන්න පුළුවන් ඉද බාහිර දේවල් වල නෙවෙයි මේ දුක තියෙන්නේ කියලා. ලෝකයේ හැමදාම නිශ්ශබ්දයි. ඒ බාහිර දේවල් රූප, ශබ්ද, ගන්ධ, රස ආදී මේ හට ගන්නා වූ කාරණා මේ අටලොස් ධාතුවේ මූලයන්ට බාර ගැනීමේදී ඇති කර ගන්නා වූ වෙනස්කම් විපර්යාසයන් මූලික කොටගෙන ඔබ විසින් නොවේද ඔබ මේ දුකට පත් වුනේ? ඒ නිසා ඔබට ගලවා ගැනීමේ හැකියාව ඔබේ මවට නැහැ, ඔබේ පියාට නැහැ, ඔබේ ගුරුවරයාට නැහැ, බුදුරජාණන් වහන්සේටත් නැහැ. ඔබට යටිතල පහසුකම් සලසා දෙන කිසිදු රාජ්‍ය නායකයෙකුට, ආගමික මේ ඔබේ මන්ත්‍රී, ඇමතිවරයෝ කාටවත් පුළුවන් කමක් නැහැ. ඔන්න ඔබට ලබා දී බාහිර වශයෙන් යටිතල පහසුකමක්. ඒකට අපි කියන්නේ කාම සුඛය. නැත්තම් 16න් එකක් තුල තියෙන සුඛය කියලා. දැන් මේ 16න් එකක් තියෙන සුඛය අපිට 16න් එකක් නෙමෙයි 100ක් වශයෙන් පෙනෙනවා. අර ඊට එහා තියෙනවා අධ්‍යාත්මික සුඛය. තේරුම් ගන්න තරම් අපිට නුවණක් නැහැ, කච්චිය පැහැදිලි කරලා දීලා නැහැ ඊට. ඔබට ඒ සසුරක් ලැබිලා නැහැ. හොඳයි, දැන් මෙතන වෙන්න ඕන කාරණේ මොකක්ද? අපි කතා කරන්නේ ධාතු කුසලතා. මේ ධාතුන් හඳුනා ගැනීමේ දක්ෂතාවය පවතින නම් ඊට පස්සේ තව කුසලතාවයක් තියෙනවා බුදුන් වහන්සේ, මානසිකාර කුසලතා. දැන් කල්පනා කරන්න අටලොස් ධාතුනේ අලුත් ගන්න. ප්‍රසාදයේද මම, ගෝචර රූපයේද මම, චක්කු විඥානයේද මම, සෝත ප්‍රසාදයේ මම, සෝත ශබ්දයේද මම, සෝත විඥානයේද මම, ගාන ප්‍රසාදයේද මම, ගන්ධයේද මම, ගාන විඥානයේද මම, ජීවා ප්‍රසාදයේද මම, රසයේද මම, ජීවා විඥානයේද මම, කාය ප්‍රසාදයේද මම, කාය ස්පර්ශන දේද මම, නැත්නම් කාය විඥානයේද මම, මනෝ විඥාන මනෝ ප්‍රසාදයේද මම, මනෝ ආරම්මණයේද මම, මනෝ විඥානයේද මම. ඒ මොහොතේ මේ හේතු හටගන්නවා නැති වෙනවා. හටගන්නවා නැති වෙනවා නම් මේක සත්‍ය සිදුවීමක්. අපි එසේ නොකර කරගත්ත වරද තමයි ඒ ආරම්මණයන් අර ලාභාලාභ සැප දුකින් ද අප සංසාදී ભેදයකට ලක් කරලා කැමති අකමැති වශයෙන් වර්ගීකරණයට ලක් කිරීම තුළම අල්ලා ගැනීම. ඒ අල්ලා ගැනීම තුළ තමයි මම හටගත්තේ. මේ සසර දුක්ඛයන් දෙවන්නේ මම බව ඔබට තේරුම් ගන්න බැරිද? මම කියන අකුරු දෙකෝ ශරීර වෙනවා මේ අල්ලා ගැනීම බව. දැන් අල්ලාගත්තුත් නිත්‍යයි. අල්ලාගන්නේ නැත්නම් ඇති වුණ දේ නැති වෙනවා. එතකොට ඒකට කියනවා නුවණින් දකින අනිත්‍ය. අල්ලාගන්නේ නැතුව නැති වෙනවා නම් තණ්හාමසේ වශයෙන් හේතු ඉතුරුවන්නේ නැහැ. නැවතුපත් හේතු ඉතුරුවන්නේ නැහැ. හටගත්ත දේ නැති වෙනවා. මේයි සැබෑ මරණය. මෙසේ දකින එකයි සැබෑ මරණානුස්සතිය. වෙනත් ධර්ම දේශනාවක මරණානුස්සතිය අපි පැහැදිලි කරන්න කල්පනා කරනවා. දැන් ඉතින් අටලොස් ධාතුව ශූන්‍යයි කියලා පොතේ උගන්වනවා. සමහර මොකුත් නැහැ කියලා කියනවා. මම කියලා කෙනෙක් නැහැ. බිඳුවයි කියලා එක එක වචන පාවිච්චි කරනවා. තේරුම් ගන්න. තේරුම් ගන්න. මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මේ හට ගන්න වෙලාවට ඒවමගින් ඔබ ලාභ ලාභ සැප සුඛින්ද අප සංසාරයෙන් විඳවන්ට යාම තුල ශූන්‍ය නැහැ. ඔබට මම ඉන්න නිසා තමයි ඔබ බෙදීමකට ලක් කරන විදිහින්. නමුත් ඒ හේතු හට ගන්නකොට නැති වෙනවා. ඒ හේතු එකකවත් මම කියලා කෙනෙක් හිටියේ නැහැ. මම යනු ඒ කපුට කූඩුවට ආවා කොහුලා කොහුලායි. අලුතින් එතෙන්ට ආක්‍රමණය කළා වූ මුලාවක්. එතකොට අටලොස් ධාතුව තුළ මම කෙනෙක් ඉන්න බව දැත්. අටලොස් ධාතුව මමත්වෙන් ශූන්‍ය බව දැත්. බුදුදහමේ තියෙනවා ශූන්‍යතා දර්ශනය කියලා එකක්. ශූන්‍යයි කියන්නේ බාහිර ලෝකෙ මොකවත් නැහැ කියන එක නෙමෙයි. මෙන්න මේ අටලොස් ධාතුව ස්කන්ධ පංචකයන් වශයෙන් මොහොතින් මොහොත පහළ වෙනවා දිව රාත්‍රී දෙකේ. බුදුන් වහන්සේ ඔයාගත් සැබෑ සත්‍ය තමයි ඒ මමත්වෙන් ශූන්‍ය බව. ශූන්‍යතෝ ලෝකං අවික්කංසු වෙන දවසක පැහැදිලි කරන ගාථාවක්. මේ ස්කන්ධ ලෝකේ මමත්වෙන් ශූන්‍ය වශයෙන් බලන්ට ඔබේ ආරම්මණය එන වෙලාවට මමකට මගේකට මගේ ආත්මයකට ගන්නේ නම් එතන ඔබට මානසිකාරයේ යෝනිසෝ නැහැ. අධ්‍යාත්මික මානසිකාරයක් නැහැ. ඒකට තමයි පෘථග්ජන භාවය කියලා කියන්නේ. ඒකට තමයි අසුගියන් කටයුතු කිරීම කියලා කියන්නේ. ඒකට තමයි ලෝභ මූලිකව ද්වේෂ මූලිකව මෝහ මූලික කටයුතු කරනවායි කියලා කියන්නේ. ඒකට භාවනාව කියන්නේ නැහැ. අන්න මේක තේරුම් ගන්න පුළුවන් නම් මේ අටලොස් ධාතු පහළ වෙන වෙලාවට අර කියන අවිජ්ජා තණ්හා ලෝභ දෝෂ මේ ආදී කාරණා හට ගන්න වෙලාවට තවත් භාවිතා කරන්න තියෙන වචන කීපයක් එතන පවතිනවා. විස්තර කරන්න කාලය නැති නිසා තවත් දවසක් කතා කරනවා අපි. විපස්සනා අලෝභ අදෝෂ අසුභ දුක්ඛ අනිච්ච අනත්ත. දුක්ඛ කියන එකේ තේරුම දුක නෙමෙයි එතන. එහෙම ගණ්ඩ දෙයක් නැති කියන එක. තේරුම් ගන්න ඕනේ ඒක. අමෝහ. ඒ අර කියපු තැන් වලට මේ චෛතසිකය ඉදෙන්නේ. අනිත්‍ය බව දැක්කහම. අල්ලගන්න නැතුවම. එතකොටයි අර අකුසලයෙන් වෙන්නීම වෙනුවට මේ කුසලයේ කියන එකතර සිදු වෙන්නේ. දැන් මේ අධ්‍යාත්මික මේ හටගන්න මොහොතට මේ මානසිකාරයට දකින්න පුළුවන් නම් ඒ මම නොවන බවට මගේ නොවන බවට මගේ ආත්මය නොවන බවට අල්ලා නොගෙන ඉන්නට පුළුවන් නම් එතන අකුසල් නෙමෙයි සිදු වෙන්නේ. ඒ හටගත් දේවල් නැති වෙනවා. ඒ යෝනිසෝ මානසිකාරය නැමැති ආලෝකයේදී මම ඉතුරු නැතුව මේ යනවා. ප්‍රසාදේ අනිත්‍යයි, ගෝචර රූපේ අනිත්‍යයි, ආලෝකේ අනිත්‍යයි, මානසිකාරය අනිත්‍යයි වගේ හටගත් මමත් අල්ලා ගන්නේ නැත්නම් අනිත්‍යයි, මරණයටපත් වෙනවා. දැන් ක්ෂණයක් ක්ෂණයක් පාසා ඔබ කොතන කොහේ හිටියත් නින්ද හැරෙන විට ඔබ ඇසුරු කරන අනිත් බාහිර සමාජයත් එක්කලා ඔබ කටයුත්තක් කරන් යනවා. උන් සමග කරන කටයුත්ත බාහිර වශයෙන් ඔබේ තුල හට ගන්නා වූ ලෝභ දේශ මොහ අත මමගේ මගේ ආත්ම කොට ගන්න දේවල් එසේ නොගන්නට සියුම් දැක්මක් ඇතුළින් භාවිතා කරනවා. මේ යෝනිසෝ මානසිකාරය කියන කෙලී තියෙන දෙයක් නේ අධ්‍යාත්මික කියලා පෙන්වන්නේ. මේ අටලොස් ධාතුවද ඔබට නුවණින් දකින්න පුළුවන් නම් චක්කු විඥානේ, සෝත විඥානේ, ගාන විඥානේ, ජීවා විඥානේ, කාය විඥානේ, මාන විඥානේ, ඕනෑම විඥානයක් පහළ වෙන වෙලාවට එම මමත්වයෙන් ශුන්‍යයි කියලා. එහෙනම් එතන හටගන්න දේ නැති වෙනකොට කෝ තණ්හානුසීතර වීමක්? තණ්හානුසීතර වෙන්නේ නැත්නම් කෝ නැවත හට ගැනීමක්? නැවත උපදීම නැති කරනවා කියන එක තමයි භාවනාව කියලා කියන්නේ. නැවත උපතට හේතු ඉතුරු නොකර නිමා කිරීම. මේ අටලොස් ධාතුවේ මමත්වෙන් ශූන්‍ය බව දැක්කේ නැති අය තමයි අත්‍යගමතාන යෝගීන් කියලා කියන්නේ. ඔවුන්ට කාමයන් බලින් යටපත් කරගත්තා. නමුත් ඔවුන්ට ඒ මනෝවිඤ්ඤාණ ධාතුවේ යමක් තිබුණා. ඒ පෙනෙන සුන්දර දේවල් ඔස්සේ දිවස දිවකන වර්චිත්‍ර විඥානය ආදී දේවල් දිනු කරගෙන අතිශය සුන්දර වශයෙන් පෙනෙන රූපී අරූපී ධානයන් ලබාගෙන ඔවු මනෝවිඤ්ඤාණය තුළ හිර වුණා. බුදුරේ දෙන්නේ තුන් දිනක් පහළ වෙනතුරු බුදුරජාණන් වහන්සේ වදාරනවා උන් දුෂ්ටක්ෂණවල ඉපදිලා ඉන්නේ කියලා. ධර්මයේ තේරුම් නොගෙන ඔබටත් මේ පාරේ යන්න ඕන. ඒ පාරේ යන්නේ කවුද? මේ අටලොස් ධාතුව මමත්වෙන් ශූන්‍ය බව දන්නේ නැති අය. අටලොස් ධාතුව මමත්වෙන් ශූන්‍යයි බුදුරජාණන් වහන්සේ සොයාගත්තේ. එනම් භාවනාව යනු මේ මමත්වෙන් ශූන්‍ය බව දැකීමයි. අන්න බලන්න මේ කාරණාව පිළිබඳව කරුණු අවබෝධ කරගන්න පුළුවන් කෙනෙකුගේ අසුර කල්යාණ මිත්‍ර සේවනයේ කියනවා. මේ අටලොස් ධාතුව ස්වභාවයේ බාහිර ලෝකෙ පිවෙන්නේ නැද්ද? මේ වර්තමාන මොහොතේ ඇසේ කනේ නාසයේ ආදි වශයෙන් මේ මොහොතේ එකට තුන බැගින් තමයි මේ අටලොස් ධාතුව පහළ වෙන්නේ කියන එක වටහා ගන්න පුළුවන් වුණා නම් එතන මම කොට මගේ කොට නොගන්නට කටයුතු කරන්න ඕන කොහොමද කියන එක පිළිබඳව වටහා ගන්න පුළුවන් නම් ධාතු කුසලතාවේ ධාතු මූලයන් මේ මූලයන් එකකවත් මම නැහැ. හේතු පටිච්ච සම්භූතං හේතු මංගලෙ විද්‍යති හට ගන්නව නැති වෙනවා. නමුත් අපි වරදක් කළ නිසා නේද මේ ධාතුන් අපි බවටපත් වෙලා තණ්හානුසයක් ඉතුරු වෙලා නැවත හට ගැනීමක් සිදුවන්නේ. නැවත ඉදීමක් ස්කන්ධයන්ගේ නැවත හට ගැනීමක් සිදු වෙනවා. නැවත හට ගැනීම නැති වෙන්න නම් තියන් නැතුව ඉවර කරන්න ඕන. තියන් නැතුව ඉවර කරනවට තමයි භාවනා කරනවා කියන්නේ සහ විදර්ශනා කරනවා කියලා කියන්නේ. අරමුණ ඔබ අරමුණක් ඒවි හඳුනා ගන්න ඔබ බෙදන්න අල්ලගන්න වර්ග කරන්න එකට එක කරන්න යන්නේ නැත්නම් ඔබ තනියම ඔබගේ මානසික ආරයෝනිසෝ. එහෙනම් මොයෝනිසෝ මානසික ආරයෝනිති ආලෝකේ හැමුවේදී මමත් මේ යනවා. මම කියන මූලයක් අනිත්‍ය වෙනවා. දැන් බලන්න මේ අනිත්‍ය කොහෙද තියෙන්නේ කියලා. අටලොස් ධාතුන් හටගන්න මොහොතට ඒ ආරම්මණයන් නිත්‍ය සුඛාත්ම කොට ගන්නේ නැත්නම් සිදුවෙන දෙයටයි අනිත්‍ය දුක්ඛනාත්ම කියන්නේ. නිත්‍ය කියන්නේ මම, සුඛ කියන්නේ මගේ, ආත්ම කියන්නේ මගේ ආත්මය. රූපය හෝ වේදනාව හෝ සංඥාව හෝ සංකාරය හෝ මොකක් හෝ මේ මොහොතේ. අනිත්‍ය කියන්නේ මම නොවේ. දුක්ඛ කියන්නේ මනෝට ගන්න දෙයක් නැහැ කියන එක. දුක්ඛ කිසිවක් නැහැ. ඒ හේතුඵල හට ගැනීම කිය. මම කොට ගන්න දෙයක් නැහැ. එහෙනම් එතන අනාත්මයි. අනාත්ම කියන එක වචනේ ආත්මයක් නැහැ කියන එක නෙමෙයි. හේතුඵල හට ගන්නවා මම කොට ගන්න දෙයක් නැහැ. අනාත්ම දර්ශනය. අනාත්ම දර්ශනයේ ආලෝකයේදී තමයි අර මම නැවති මුලාව දුරු වෙන්නේ, කර්මක්ෂය වෙන්නේ, කර්ම රැස් වෙන්නේ නැත්තේ. මානසිකාරය යෝනිසුකෝ වෙන්නේ. දැන් ධාතු මානසිකාරය යනු කුමක්දයි මගින් නැසූ ප්‍රශ්නයට පිළිතුරයි මා මේ සත්‍යන්නේ. ඔබට අටලොස් ධාතු හඳුනා ගන්නට පුළුවන් නම් ඔබ ලෝකේ ජීවත් වීමේදී අටලොස් ධාතුවෙන් එකක් සමග කටයුතු කරන්න කියලා තේරුම් ගන්න පුළුවන් නම් ඒව චක්කු සෝත ගාන ජීවා කාය මන වශයෙන් වචනයෙන් වෙන් කරනවා කියන එක තේරුම් ගන්න පුළුවන් නම් ඒ මොහොතේ ඒ ඕනෑම ධාතුවක් මූලයක් ශූන්‍යවන්නේ මමත්වයෙන් බව දැක ගන්න පුළුවන් නම් අන්න ඒකට කියනවා මානසිකාර කුසලතා. තේරුම් ගන්න පුළුවන් නම් ආයේ මගෙන් අහන්නේ භාවනා කරන්නේ කොහොමද කියලා. එදෙවින් මේ ධර්මතා දෙකක් පැහැදිලි කරමින් අප විසින් මේ පැහැදිලි කළා වූ ධාතු මානසිකාරයේ තේරුම් ගන්න අවශ්‍ය කරුණ එකක් තමයි ධාතු කුසලතා, දෙක මානසිකාර කුසලතා. ධාතු කුසලතා හඳුනා ගන්න නැතුව මානසිකාර යෝනිසෝ වෙන්නේ නැහැ. මානසිකාර යෝනිසෝ වෙනකොට තමයි මානසිකාර කුසලතා වෙන්නේ. දැන් නැවත වතාවක් මේ ධර්මයේ ශ්‍රවණය කරන්න, නැවත වතාවක් ශ්‍රවණය කරන්න, සාකච්ඡා කරන්න. එතකොට ඔබට තේරෙවි ඔබ විසින් නොදන්නා කාලේ ස්වභාවික හැද ඇති වුණා වූ කපුටු කූඩුවට ඔබට තොරින් කවුලා බිත්තරයක් දාලා ඒ කපුටු කූඩුව අවුල් කළා කියන එක. මම නම් වූ මුලාවක් මේ ස්කන්ධ පංචකය තුළ රිංගවාගෙන ඒ නිසා මුළු ලෝකෙම දුක් අගාධයක් බවට පත් කරගත්තයි කියන එක. ඒ මම නම් වූ ස්වභාවය අනිත්‍ය දැකීමෙන්, අල්ලා නොගැනීමෙන් මමත්වේ මියාම මේ දුක්ඛල නිරෝධය බව ඔබට වටහා ගන්න පුළුවන් වේවි. එවිට ඔබට මේ මාර්ගයේ දිගින් දිගටම අනුගමනය කරන්න පුළුවන් වේවි. අන්න මේ මාර්ගය අනුගමනය කරන එකට තමයි කියන්නේ සාසන බ්‍රහ්මචර්යාව කියලා. අනුශාසනාවට අනුව බඹසර හැසිරෙනවා. සව්‍යාකීත් මහව නෙවෙයි. මෙතන මමකට, මගේකට, මගේ ආත්මකට ගන්නවා නම් පුතක් ගැනයි බඹසර හැසිරීමක් නැහැ. බඹසර හැසිරෙන බුදුන් වහන්සේ වදාරේ බඹසර හැසිරෙන්න තම තමන් මෙන්න මේ පිරිසුදු වීම. බ්‍රහ්මචර්යාව පිරිසුදු හැසිරීම. ඒ පිරිසුදු හැසිරීම තුළ ඔබට මොහොතින් මොහොත, මොහොතින් මොහොත අර මම නම් වූ මුලාව ශුන්‍ය වීමත් සමග, ඇත්ත ශුන්‍ය, ඇත්ත ශුන්‍ය වීමත් සමග ඔබට එතන තියෙන තත්ත්වයක් හමු වේවි. ඒ තියෙන තත්ත්වයට වචනෙල් දන්න පුළුවන් කමක් නැහැ. එනිසා ඒකට අවේදිත කියලා කියනවා. ඒක ලෝකෝත්තර කියලා කියනවා. ඒ මෙහෙට වචන නගන්න පුළුවන් කමක් නැහැ. ඔබ දැනට ලෞකික කියන මට්ටමේ ඉඳන 16න් එකේ සුවය හා සමාන කොතරම් විශාල ප්‍රමාණයක්ද කියලා ඔබට දැක ගන්න හම් වේවි. එසේ දැක ගැනීමට ඔබට ප්‍රඥාව විවර වේවා. ධර්ම විශ්වණී අවබෝධය ඔබට මෙලොව වශයෙන් මේ ධාතු කුසලතාවේ සහ මානසිකාර කුසලතාවේ ඇති කරගෙන සකල දුක්ඛයන්ගේ නිමාවන්නා වූ තණ්හක්කේ සුඛේ කරා ළඟාවීමට මෙම ධර්මානුශාසනාවත් උපනිස්සේවා හේතු ආසනා වේවායි කියන සුභාශිංසනේ ප්‍රාර්ථනා කරමින් මේ පමණකින් ධර්මානුශාසනාව සමාප්ත කරන ලබනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. එම ධර්ම දේශනාව පවත්වනු ලැබුවේ කෑගල්ල පුත්සැන්න ශ්‍රී පුණ්‍යෝධිහාරාමාධිපති එළනිපෙන් සේවා සංවිධානයේ සභාපති VIP ගුවන්විදුලියේ එළහඬ ආගමික වැඩසටහනන්සේ අධ්‍යක්ෂ පූජ්‍යපාද පිළිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. මෙම උතුම් ධර්ම දේශනා ආශිර්වාද බලෙන් අප දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවායි VIP ගුවන්විදුලිය ප්‍රාර්ථනා කරයි. මෙතෙක් වේලා ධර්ම දේශනාවට සවන් දුන් සිංවත් ඔබ සැමට ධර්ම දේශනා ආශිර්වාද බලෙන් සිත් නිවි සැනසී දිවි මඟ සරු වේවා.